ಕ್ಲರೆನ್ಸ್ ವಿಜಯವಾದನ ನೋಯ್ಸೆ ನಾಮ್ ವಿಟಾ ಕುರುಪುವಾರಚ್ಗೆ ಕ್ಲರೆನ್ಸ್ ಆತ ಸೋಮಸಿಂಗ ವಿಜಯವಾದನ ಎಕ್ದಾಸ್ಟಮ್ಸೆ ಹತಲಿಸ್ತುನೆ ಪಿದ ಎಕ್ದಾಸ್ಟಮ್ಸೆ ಅನುಹಾಯ ವಿಯೋವನತೆ ಗೀತ ಎಕ್ದಾಸ್ ಹತ್ಸಿ ಘಟಾಸನ ಪ್ರಮಾಣ ಹದಪು ಗೀತ ಎಕ್ದಾಸ್ ಪಾನ್ಸಿಯ ಗಾಯನ ಕರಪು ಮೇ ಸರಳ ಹಿತಟ ಕಾವಾದಿನ ಕೆಟಿ ಅರ್ಥಯೇದು ಎಕ್ಕ ಒಬ್ಬ ಹದವತ್ತ ಕಥಾ ಕರಪು ಮೇ ಸಂಗೀತ ಶಿಲ್ಪಿಯ ಗಾಯನ ಶಿಲ್ಪಿಯ ವೆನುವೆನ್ ತನಿ ಸಂಗೀತ ಕಂಡಾಯಮ ಪ್ರಥಮ ವಾತಾವಟ ಮೇ ಆಕಾರೇನ್ ಗೀತ ಗಾಯನ ಕರಣ ಸಹ ಈ ಗೀತ ಗಾಯನ್ನ ವಯನ್ನ ಪೆಲಬೆಚ್ಚ ಪಲವಿನ ಅವಸ್ಥಾವ ಕ್ಲರೆನ್ಸ್ ಸುಜ್ಜವರ್ಧನೆ ಮೇ ಗೀತವಲ ಐತಿಹಾಸಿಕಮ ಅಪಡೆ ಲಬಾದುನ್ ಓಗೆ ಪ್ರಿಯಾದರ ಬಿರಿದ ಶೀಲಾ ವಿಜಯವರ್ಧನ ಮಹಾತ್ಮೇಟ ಅಪಗೆ ಉತ್ತಮಾಚಾರ್ಯ ಮೇಮೂತಿ ಪಿರಿನಮನ ಮೇಮೂತಿ ಅಪಿ ಆರಾಧನೆ ಕಣ್ಣೋ ಕ್ಲರೆನ್ಸ್ ಡಿ ಸಮಗ ಮೇರಿಯನ್ಸ್ ನಲಿನ್ ಪ್ರಮುಖ ಮೇರಿಯನ್ಸ್ ಒಬ್ಬ ಅಹಲ ಬಲನ್ನ ಸಮಾನಲಾಟ ಮೇ ಗೀತ ಬಲಟ ನವ ಅರುತಕ್ ನವ ವರ್ಣಗೆ ನಿಮಕ್ ಅದಿವೇಕಿಲ್ಲ ಅಪ ವಿಶ್ವಾಸ ಕಣ್ಣೋ ಅಪಿ ಆರಂಭ ಕರಮು ಕ್ಲರೆನ್ಸ್ ಡಿ ಸಮಗ ಮೇರಿಯನ್ಸ್ ರಾತ್ರಿ ಬೆಳಗ್ಗೆ ಸ್ತುತಿ ಕೆಲವು ಶುಭ ಸಂಧ್ಯಾವಾಕ್ ಮಗ ದೇವರ ಮಿತ್ರವನ್ನಿ ಶುಭ ಸಂಧ್ಯಾವಾಕ್ ಮೈದಾನೆ ಅದೊಬ್ಬ ಸಿಲು ದಿನ ಮೆತಂಡ ಪೆಮಿಲೈನ್ನಿ ವಿಶೇಷ ಅಧ್ಯಕ್ಷ ಮಕ್ ವಿನಗಾನ್ನ ಕೆಲವು ಕಿವಾಗಿ ಅದು ಮೇ ಪ್ರಸಂಗಿ ಗೀತ ಗಾನ ಕಿರಿಮಿಟ ಪೆರ ಮೇ ಗೀತ ಅಪಿ ಗಾನ ಕರಂಡ ಮೆಸೇ ಪೆಲ ಗೆಸುನೆ ಐಕಿನ ವಾಚನೆ ದಿಗ ಮಂಗ್ ಅನಿವಾರ್ಯ ಕಿವ ಯುತುಮಾಯ್ ಮುಖದ ಮೇರಿಯನ್ ಸಂಗೀತ ಕಂಡಾಯಮ ಮೇ ವೆನೊಕಟ ವಸರ ವಿಸ್ಸಕ ಇತಿಹಾಸ ಪಸುಕರ್ಲ ಒಬ್ಬಗೆ ಆಶೀರ್ವಾದ ಮಧ್ಯ ಥಾಮತ್ ಅಪಿ ಮೇ ಶ್ರೇಷ್ಠ ತುಲ ಭಜವಿನ ಸಂಗೀತ ಕಂಡಾಯಮಕ್ ಅತೀತೇ ಅಪಿ ಕ್ಲರೆನ್ಸ್ ವಿಜಯವರ್ಧನನ್ಗೆ ಗೀತ ಅಪಿ ಹದ್ವಾತ್ ತುಲ ರೆಂದುನೆ ಬಲಾತ್ಕಾರಿ ನಿವೇಯ್ ಮೈದಾನಿ ಒಬ್ಬಟ ದೈನನ ಸಿತು ಇಲ್ಲಮ ಮಗೆ ಹದವತೆ ಇಲೆಸೆಮ ಅದರ ಪತಿತ ವಿಲಾತೀನ ಇದೇನಿಸ ಹಿತೇ ಏಕ ಹೀನೆ ಆಗ್ತಿಬ್ಬ ಕವದ ಹೋ ದವಸಕ ಮೇ ಗೀತ ಅಪಟಾತ್ ಗಾಯನ ಕರಂಡ ಅವಸ್ಥಾವ ತಿಬ್ಬ ನಂಗ್ ಕೊಚ್ಚರ ದ್ಯಾಗ್ದ ಕೀನಕ ಏಕ ಹೀನೆ ಯಾಕ್ ಏಕ ಹೀನೆ ಯಾಕ್ ಇದು ಮೈದನ ಕಾಲ ಅವಸಿನ ಮೇ ಸೀಲು ದೇಮ ಅವಶ್ಯ ವಿಲಾಟ ಸಲಸಲ ದೇನೋ ಇದಿ ಮೇದಿ ಮ ವಿಶೇಷ ಮತ ಕರಂಡೋಣ ಅದು ಮೇ ಪ್ರಸಂಗೆ ಇದ್ರಿಪಾತ್ ಕರ್ಣ ದಮಯಂತ ಗುರುಪು ಮಹಾತ್ಮ್ಯ ತಮೈ ಮೆತನ ಪಾಲಮ ಸೇದುವೆ ಶೀಲಾ ವಿಜಯವರ್ಧನ ಮಹಾತ್ಮ್ಯ ಸಮಗ ಮೇಗನ ಕಥಾಭಾಕರ್ಲ ಅಪಿಟ ಅವಸರ ಲಬಾದುನ್ನ ಮೇ ಪ್ರಸಂಗೆ ಮೇ ಆಕಾರಂ ಕರಣ ಇದು ಮಗೆಯ ಸ್ತುತಿಯತ್ ಶೀಲಾ ಮಹಾತ್ಮೆಯರ ಸಂಗೀತ ಕಾರಣ ಹೆಮ್ಮೊಮ್ಮೆ ಉದಕರ್ಣ ಮೇ ಅವಸ್ಥಾದಿ ಮೇ ಐತಿಹಾಸಿಕ ವಟಿನಾಕಮ ಅತಿ ಮೆವನಿ ಪ್ರಸಂಗಿಯ ಕಿರೀಮಠ ಇಡಕಡ ದುನ್ನಟ ಇದು ಹೆಮ್ಮನ ಮಮ ಪ್ರಸಂಗಿ ಮುಲ್ ಗೀತೆಯಟ ಎಂಡ ತೋರಗತ್ತ ಗೀತೆಯ ಇತಾವೇದಗತ್ ಗೀತೆಯ ಮೈದಾನೆ ಅಪಿ ಕೌರುತ್ ಮೆಲುವ ಎಲಿಯ ದಕಿ ನೆತ್ತ ಮೇ ಕಿಸಿ ದೇಕ ವಿಂದನೆಯ ಅದ್ಯಕೀಂ ಲಬನ್ ಅಪಿ ಕೌರುತ್ ಸುಧುಸ್ವಾಂತಿಯು ವಿನ್ನಿ ನೆ ದೇ ನಿಸ ಮೈದಾನ ಇದಾ ಕಾಲಿತ್ ಕ್ಲರೆನ್ಸ್ ವಿಜಯವರ್ಧನೆ ಅಂತ ದಲಿಚ್ಚ ಸಿತು ಇಲ್ಲ ಅದ ಅಪಟಾತ್ ಗೆಲಬೇನೋ ಇದು ಏನಿಸ ಮೇ ಗೀತೆಯ ಅಪಿ ವಿಶೇಷ ಮೀ ಮೋದೇ ಮತ ಕರಣೋನಿ ಓಗಿ ದ್ಯಾಬರ ಮವ ಓ ಮವಟ ಮುಲಿಮ್ಮ ಮೇ ಗೀತೆ ಗಾನ ಕರೆ ಮೈದಾನೆ ಓಟಾತ್ ಈ ಸಿತು ಇಲ್ಲ ಇದಾ ಪಹಲ ವೆಚ್ಚ ವಿಂದ ಹಿಂದ ವಿಂಡತಿ ಅಪಿ ಹಾಮು ಫಲಮು ಗೀತೆಯ ಕ್ಲರೆನ್ಸ್ ವಿಜಯವರ್ಧನನ್ಗೆ ಮವ ವೇನುವಿನ್ ನಿರ್ಮಾಣ ಕರಬು ಗೀತೆಯಾಕ್ ಕ್ಲರೆನ್ಸ್ ಅನ್ಪ್ಲಾಗ್ಡ್ ವಿತ್ ಮೇರಿಯನ್ ಸಂಗೀತ ಪ್ರಸಂಗಿ ಮೂರು ಗೀತೆಯ ಅದ ಸೇವನ ಗೇನೇನ ನಿವನ ಒಬ ತಮಾ ಮಾಲೈ ಸುವಮಿಹಿರ ಮವನ ಪಹನ ಒಬ ತಮಾ ಜೀವಿತೇ ಮಾ ಸುಂದರು ಮಿಹಿರಿ ಸಿಹಿನ ಒಬ ತಮಾ ඔබ දෙපාය අසල වඳිමි දනනවා. ඔබේ හස රැලි ඔබේ කඳුලැලි දැක මට පුරුදුයි. ඔබේ උදහස මගේ අදහස මට පුරුදුයි. සිරුර පුරා දිව යනලේ සුවඳ සුපුරුදුයි. සිරස නමමි ඔබේ නාමය සදා පිවිතුයි. මෑණියනි හද සේවන ගෙනෙන නිවන ඔබ තමා. මාලයෙහි සුව මිහිර මවන පහන ඔබ තමා. මා සුඳුරු මිහිරි සිහින ඔබ තමා. මෑණියනි ඔබ දෙපාය අසල වඳිමි දනනවා. වඳිමි දනනවා. වඳිමි දනනවා. වඳිමි දනනවා. රන් සමනලින් විකිලෙනු දැක මට ඇගෙනෙත් පියලිය සිහි වෙනවා. රන්සුර පුරකට මා කැඳවන්නට රම්‍යා ගැන සිතුවිලි එනවා. ළමැද තබා කෙටි පියවර මැන අනිව මගේ පාසල වෙත යන ගමන ඇගේ මතකින් නොමැකි තවම තිබේ. රන් සමනලින් ඉකිලෙනු දැක මට ඇගෙනෙත් කියවිය සිහි වෙනවා. රන්සුර පුරකට මා කැඳවන්නට රම්‍යා ගැන සිතුවිලි එනවා. මහද රැදි සෙනෙහස් රහුලේ සිටිය රැදි මගේ සෙවනට කවදද එන්නේ. රම්‍යා ඔබ මට සිහි වෙන්නේ. රන් සමනලින් ඉකිලෙනු දැක මට ඇගෙනෙත් තියලිය සිහි වෙනවා. රන්සුර පුරකට මා කැඳවන්නට රම්‍යා ගැන සිතුවිලි එනවා. එනවා. එනවා. එනවා. ක්ලරන්ස් අයගේ ගීත අපි කල්පනා කරද්දී ගීත අපිට තෝරගන්න බැරි ලොකු අපහසුතාවකට පත් වුණා. එතකොටම මොන ගීතයද අපි මෙතනට ඇතුළත් කරගන්නේ කියලා. ඒ තරමට ඔහුගේ ගීත සුන්දරයි අපිට අහක දාන්න බැරි තරම්. ඉතින් අපි අපිට දැනෙන විදිහට තමයි අපි මේ ගීත තෝරගත්තේ. මිලන් ගීතය ශිවන්ත ගානකන්න සූදානම් වෙන්නේ. අපි අහලා බලමු මිලන් ගීත. ඇත්තවසෙම රෝස පොඩ්ඩක් වෙනස් ආකාරයක විදිහට ගිටාරය පාවිච්චි කරා. ඉති මේ ගීතවලට විවිධ සංගීත සංයෝජන යන අපිට එකතු කරන්න පුළුවන් බව අපිට දැනෙන මොකද ගොඩක් වෙලාට ක්ලරන්ස් විජේවර්ධනයන්ගේ ගීත බටහිර සංගීත ආරයට නිර්මාණ වෙච්ච ගොඩක් තියෙනවා 95% වගේ මේ වෙන ගීත තියෙන්නේ ඉතින් අන්ප්ලග් ශෛලියට ගීත සම්බන්ධ කිරීමේදී ඒක ලොකු පහසුවක් ඒක පැත්තෙන් අපිට දෙන්න මේ ගීතය අත් වශයෙන්ම Golden Times යුගයේ ඔහු නිර්මාණය කරපු ගීතයක් Hector Dias ලෑස්සිනෝ ගීත ගායනා කරන්න යාරබර මගේ පැල්පතේ මා අඳුරේ ගිලීවා තනී කැලීමා ගයමි මෙසේ කඳුලයි සිනාවයි ඔබගේ කතාවයි ගමනේ ලතාවයි සිහිවේ හදේ ඇතවෙන්දි අවදත් ඔබයි ආදරේ මට ලංවි මාගේ සිතේ සැලසුමක් ඇතිවේනම් ඒ ඔබ ගැනයි ආදරේ සැක නැදැනි මගේ පැල්පතේ මා අඳුරේ ගිලීමා තනියේ ගැලීමා ගයමි මෙසේ අඳුලයි සිනාවයි ඔබගේ කතාවයි ගමනේ ලතාවයි සිහිවේ හදේ ඔබගේ කතා රස කතා අදවාදේ සිහිවේලයි සැනසුමයි එය මාගේ සැමදා මෙසේ සිත සිතා මම ඉන්නම් ලැබුණොත් ප්‍රියේ වාසනා අතගන්නම් මගේ පැල්පතේ මා අඳුරේ ගිලීමා තනියේ ගැලීමා ගයමි මෙසේ කඳුලයි සිනාවයි ඔබගේ කතාවයි ගමනේ ලතාවයි සිහිවේ හදේ සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා ගොඩක් වෙලාවට ඕනම ගායන ශිල්පියෙක්ගේ කටහඬින් ගීත ගායනා කරන අය ඕන තරම් ඉන්නවා විවිධ ගායන ශිල්පීන්ට ඒ ගීත ඒ කටහඬම ෆලෝ කරලා සින්දු කියන අය ගොඩක් ඉන්නවා නමුත් ගොඩක් වෙලාවට මම හිතන්නේ අපි සංගීත කණ්ඩායම තුල බලපුවාම එවැනි හඬවල් ක්ලරන්ස් විජේවර්ධනයන්ට සමීප වෙන හඬවල් මම හිතන්නේ නැහැ පොඩ්ඩක් හෝ තියෙනවා නම් තියෙන්නේ මේ හදයට තමයි හැබැයි අපේ බේස් ගිටාර වාදකයා. ඊට පස්සේ මපියාමු චමින්දගේ කරහනින් මේ ගීත ක්ලරන්ස් විජේවර්ධනයන් ගායනා කරපු ලස්සන සුන්දර ගීතයක්. අරුණ කිරණ සැලි පිපුණු මලක් වැනි තුරුණු වියේ වෙලි අරුණ ජීවේ මගේ යන්නට නුඹ කුසේ නිමක් නැති සිහිනයකසේ සිතේ ඉමිහිරි කිරි ඇසේ අරුණ කිරණ සැලි විපුණු මලක් වැනි තුරුණු වියේදෙලි තරුණ ජීවේ මගේ තරුණ ජීවේ මගේ මල් ගොමු සොය සොයා ගීතයෙන් ගීතය ගායා සොඳුරු සමනල කැල සොයා තුරුණු විය මාගෙන ගියා අරුණ කිරණ සැරි විපුණු මලක් වැනි තුරුණු වියේ දෙලි කරුණ ජීවේ මගේ කරුණ ජීවේ මගේ වනිසුති thank you මයිදා නේර මං කියපු කතාවේ පොඩි සත්‍යතාවයක් තියෙනది ඒ හඳ ඒ වගේද නෑ වගේ නෑ රාකත් වෙන්න බැලන් ඉන්නේ ඒක වෙන්න බෑ ඒක තමයි අපි කියන්න හදන්නේ කැලුම් ඔව් ඉස්සර මේ රණ සුජවර්ධනගේ හඬ ගැනීම සඳහා සමහර සංගීත කණ්ඩායම් වල ගායකින් ගෙදර ඉඳන් එනකොට නැහැට වතුරක් කරගෙන ඉන්නේ. ඒක ගද්දී. ඔව්. එතකොට අර රණ සුජවර්ධනගේ බර හඬ එන බව තමයි අපි අහලා තිබුණේ. සමහරවිට ඔබ මේ මොහොතේ අහනවා ඇත්තේ රණ සුජවර්ධනගේ ගැයූ හැබැයි වැඩිපුර ඇහෙන්නේ නැති ගීතත් මීරියන් සඳ ගායනා කරනවා. දැන් අපි ඔබට ඉදිරිපත් කරන්නේ රණ සුජවර්ධන නැමැති ගායන ශිල්පියා බිහි කළ ගීතය. යාළුවන්ට හුඟක් සින්දු හැදුවා මුන්ස්ටෝන්ස් සංගීත කණ්ඩායම අවසානය කරා එළබෙද්දී গোল্ডන් චැම්ප්ස් බිහි වෙනවා එතෙන්දී මිතුරන් කියනවා පැරන්ට්ස් ඔබ ගීත ගායනා කරන්න පටන් ගන්න කියලා සිරුණ පත්‍රයේ කවියක් අරගෙන කරුණරත්න අබේසේකරන් විසින් රචනා කරපු කවියක් අරගෙන කරුණරත්න අබේසේකරන් මේ ගීතය රචනා කරන්නේ තමගේ පුතු දිලීප අබේසේකර වෙනුවෙන් දැන් අපි ඒ ක්ලැරන්ස් විජේවර්ධනෙන් ගැයූ අතිශය ප්‍රථම ගීතය Marian Sadin Amu Nalin Avi Amu મારે વીદે પાવેની સુલલિત કોમલ સુમુદુ ટિકિરી દેતે પુતુમિત મોલવન સંગવાગેન એત માનુલીયુવ ગીતે પુતુ સનીપયટ નિધિ માવગે ઉકુલ યહાને કુમારયાનની મગે કિરુલ હિમિ જીવન રાજ દહાને ભલે હેન્દેવે વહીન વેલાવે મગે મીના દલુ નિલન વેલાવે મા વેલા મા વેલા મલે હેન્દેવે વહીન વેલાવે મગે મીના દલુ નિલન વેલાવે રતુ પહેય સે દિલા કુતુલે શિરવી તે પંદુરુ પીરલા તેમિલા તેમિલા ગત શીતલેન વેલી ગિયાદ આ પવન રેલી મલે હેન્દેવે વહીન વેલાવે મગે મીના દલુ નિલન વેલાવે ઉભ કેરહી આદરે એતિદો એતિદો ઓય પેતુમ મા કેરે નોદેને નોહેગે બબ માહદે બેદી પેતુ કી અન્ન દો કેસે મલે હેન્દેવે વહીન વેલાવે મગે મીના દલુ નિલન વેલાવે મા વેલા ઇમા વેલા મલે હેન્દેવે વહીન વેલાવે મગે મીનાદલુ નિલન વેલાવે મલે હેન્દેવે વહીન વેલાવે મગે મીનાદલુ નિલન વેલાવે થેન્ક યુ બહુ સ્તુતિ અલ્યા એ લસ્સન ગીતෙන් પછી આપણે දැන් કલ્પના કરીને તવත් આપણે લોકો પ્રશ્નයක් වුණා මේ ગીતවල තියෙන තව ඔබත් නොදකින අපි නොදුටුදු පැත්තක් ඇත්ත වශයෙන්ම මේ ගීතවල කාලය ආරම්භ බලපුවම ඇත්ත වශයෙන්ම ගොඩක් වෙලාවට විනාඩි 3කටත් අඩු කාලයක් තමයි ක්ලැරන්ස් විජේවර්ධනන් මේ නිර්මාණයකට දීලා තින්නේ. ඉතින් මෙවැනි ප්‍රසංගයක් ඉදිරිපත් කිරීමේදී ලොකු අපහසුතාවයක්. කියන්නේ ගීත 50ක් විතර ගානා කරන්න වෙනවා පය දෙකක් විතර හරියට සම්පූර්ණ කරන්න. ඉතින් මම හිතනවා අපි තෝරාගත්ත ගීතත් එක්ක බලද්දී කරන්න දෙයක් නැහැ. ඒ තමයි අපි රසවින්ද ගීත. අපි මීළඟ ගීතය ශිවන්ත මල්ලි. ඔව්. වත් පොඩක් මොනවාද ඔබට දැන් ඔබ මේ පරපුරේ නවකී කැටියට ඔබට දැනෙන දේ මොනවාද මේ පරපුරේ වුණාට මම අදටත් වැඩිම ප්‍රිය කරන සංගීතවේදියා ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා ඒක චූටි කාලේ ඉඳලා මේමයි ඒත් ඇත්තටම මේක එක්තරා සිහිනයක් මේ වගේ ප්‍රසංගයක එතුමාගේ ගීතයක් මම වගේ බොහොම මේ අලුත් කෙනෙක් ගායනා කරනවා කියන එක ඉතින් අද ඒ සීනස බෑ වෙලා තිනවා පුළුවන් විදිහට ගායනා කරන්න උත්සාහ කරනවා හොඳ එක් දිනක් දරුහා බිලි විමසා බලා අඳුරේ රැලි රැල්ලිකින් දිවි සිටින් සිටියා බලා සඳ එයි කියා සඳ එක් දිනක් දරුහා බිලි විමසා බලා අඳුරේ රැලි සිතින් සිටියා බලා සඳ එයි කියා සඳ එක් විහක් අරුහා විනි එන්නේ කවදාදෝ සිත විමසන්නේ මග බලමින් ඉන්නේ ඈත ඈත ලොව බලා යමු පියාසලා සඳ එක් දිනක් අරුහා විනි විමසා බලා අඳුරේ රැලි වැල්ලිතින් වීසිතින් බලා සඳ එයි කියා සඳ එක් දිනක් දරුහා විනි අතරේ මතු සසරේ සිතලං වේවා නොසලී හමු වේවා ඈත ඈත ලොව බලා යමු පියාසලා සඳ එක් දිනක් අරුහා විනි විමසා බලා අඳුරේ රැලි කරුවැල්ලිතින් දිවිසිතින් බලා සඳ එයි කියා සඳ එක් දිනක් අරුහා විනි විමසා බලා අඳුරේ රැලි වැල්ලිතින් නිවි සිටින් සිටියා බලා සඳ එයි කියා පොඩි රහසක් තියෙන ඉඳි කරන්න මේ රණස් විජේවර්ධනගේ ගීවල සඳ හරියට තියෙනවා. ඔබ බලන්න හැම ගීතයකම සඳ කොහේරු තැනක තියෙනවා. ඒ සඳ කියන්නේ ඇත්තේ ඇතැම් විට ඔහුගේ ප්‍රියභාර්යාව ශීලා විජේවර්ධනට විය හැකි. අපේ ඇයට මේ මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් සියලු දෙනා එක්තුලා හොඳ අත්ප්‍රසන්නා දක්වන්නමු. රණස් විජේවර්ධනගේ සඳ ඔබ දීර්ඝායු වේවා. ඒකම සඳ මවගේ තරු දැරවිය ඔස්ට්‍රේලියාවේ මෙහි මොහොතේ සිටින්නේ රණස් විජේවර්ධනයන් සහ ඇගේ ඔහුගේ දිනේට සැබවින්ම දෙදෙනා එක්කෙනෙක් වගේ ජීවත් වුණේ මම පැහැදිලිව දන්නවා අය. ඇයටත් අපි මේ මොහොතේ සුභානාගතයක් ප්‍රාර්ථනා කරනවා. මම අර හෙලි කරනවා කියපු රහස අයිතිකාරයා වේවි. මොකද බය වුණේ? නෑ නෑ. රණස් විජේවර්ධනයන් සමග එකට වැඩ කරන්න ලැබිච්ච එකම එක්කෙනා මේ සංගීත කණ්ඩායමේ බොහෝ අපිට තාඩම්බරයක් ඇතනවා. ඔහු ඒ වාද්‍ය බෘන්දයට සහභාගී වුණේ එක් විශේෂ ගීතයක් වෙනුවෙන්. රොහන් වැලිවිට නිර්මාණය කළ සුසි මටලි වෘතාන්තේ. ඔව්. දැස් පියාගත් කල මට පෙනෙන්නේ ඔබරුව. සිල් වෙලාට ආරම්භයි. ගත් කල මට මැවෙන්නේ ඔබෙරුව ඈත් කඳු කරින් ඉන නඳ ගෙනෙන්නේ ඔබෙ හඬ දැස පියාගත් කල මට නැවින්නේ ඔබෙරුව ඈත කඳු කරෙන් එන නල ගිනින්නේ ඔබෙ හඬ කුමාරියේ අමතක නොවේ ලස්සන රුවේ සිත සැනසුවේ දැස පියාගත් කල මට නැවින්නේ ඔබෙරුව ඈත කඳු කරෙන් එන නල ගිනින්නේ ඔබෙ හඬ අමතක නොවේ ලස්සන රුවේ සිත සැනසුවේ අතින් අත වෙලි වෙලි තනි වුණු මොහොතේ ඇතනින් බලල්ලේ නෙත් නැඳුණු මොහොතේ අතින් අත වෙලි වෙරළේ තනි වුණු මොහොතේ ඇතනින් බලල්ලේ නෙත් නැඳුණු මොහොතේ සිත කැරඹුනේ ඇයි නොම දැනේ කී දෙයක්ද අරුමයක්ද මට සිතා ගන්න ගුනේ දැස පියාගත් කල මට නැවෙන්නේ ඔබෙරුව ඈත කඳු කරින් එන නල ගිනින්නේ ඔබෙ හඬ කුමාරියේ අමතක නොවේ ලස්සන රුවේ සිත සැනසුවේ රලින් රල හැටි වෙන කැටි විසිරෙනු දැකලා සතුටින් හසරැල් පිපිලා රලින් රල හැපි පෙන කැටි විසිරෙනු දැකලා ඉන්න වූ සිතේ සතුටින් හසරැල් පිපිලා මතකය මගේ අවදීරුනේ ඒ එදාය මේ මෙදාය මට සිතා ගන්න නොවේ දැස පියාගත් කල මට නැවෙන්නේ ඔබෙරුව ඈත කඳු කරෙන් එන නල ගිනින්නේ ඔබෙ හඬ දැස පියාගත් කල මට නැවෙන්නේ ඔබෙරුව ඈත කඳු කරෙන් එන නල ගිනින්නේ ඔබෙ හඬ කුමාරියේ අමතක නොවේ ලස්සන රුවේ සිත සැනසුවේ දැස පියාගත් කල මට නැවෙන්නේ ඔබෙරුව ඈත කඳු කරින් එන නල ගිනින්නේ ඔබෙ හඬ කුමාරියේ අමතක නොවේ ලස්සන රුවේ සිත සැනසුවේ Thank you, Vamsuthi. Thank you. Right. මේ ගීතයත් එක්ක මම කැමති පොඩ අතීතයට යන්න. ඇත්ත වශයෙන්ම මේ ගීතය එදා කාලේ අතිශය ජනප්‍රිය ගීතයක්. ඉතින් මට මතකයි අපි එක නන් ස්ටොප් එකකට මේ ගීතෙන් කෑල්ලක් අපි අරගෙන ඔන්න ඉතින් අපිත් ලොක්කෝ වගේ මේක වෙළඳපොළට දැම්මා. පස්සේ ආරංචියක් ආවා මිස්ටර් ක්ලරන්ස් විජේවර්ධන අපිව හොයනවා කියලා. නලින් කොයි කාලෙද කියන්න මම හිතන්නේ මේක 90 91 වගේ. මම නෑ ඔකර. ඔකර මම නෑ. බය වුණා. ඔන්න මම තෝරගත්තා. කොල්ලා. මේ කාලේ අත්‍යවශ්‍යම මොකද ඔය නන් ස්ටොප් කැසට් පැටි වලට අපි ගීත කෑලි හවු වෙන එක අරගෙන අපි කරන මොකද අපේ ආරම්භය අපි 88 මේරියන්ස් ආරම්භ කරේ. ඉතින් පස්සේ ක්ලරන්ස් විජේවර්ධන මහත්මයා හොයාගෙන අපි එතුමාගේ නිවසේට ගියා. නිවසේට ගියාට පස්සේ අනේ බොහොම සාදරෙන් ආදරෙන් ගෞරවෙන් අපි සීල දෙනවා පිළිගත්තා. මම හිතන්නේ ශ්‍රී ලංකාව අපිට කූල් ඩ්‍රින්ක් එකකුත් හදලා දුන්නා. ඊට පස්සේ මේ මොකවත් කිව්වේ නැහැ. ලස්සනට ඉතින් කතා බහ කරලා ඉඳලා බැන්න වැනිලා කොහොමද දන්නවද? අර කූල් ඩ්‍රින්ක් එක දුන්නේ ඒක තමයි. ඔව්. රත් වෙන්න තියෙන බව දැනගෙන වෙන්නත් කූල් ඩ්‍රින්ක් එක දුන්නේ. හැබැයි අද මට තේරෙනවා එදා ඔව් අපිට බැන්නේ ඇයි කියන එක. වැරදි වැඩේ වැරදිමයි. වැරදි දේ වැරදිමයි. ඕනම ගායකයෙකුගේ ගීතයක් ඊ පද රචනය තන නිර්මාණය ඔහුට අයිති. ඒ කියන්නේ අරින් අනුමැතිය ලබා ගන්න ඕන. මුල් අයිතිය ඔහුට දීලා හෝ ඇයට දීලා අනුමැතිය අරගෙන. ඉතින් අපිට එහෙම දැනීමක් තිබුණේ නැහැ. මොකද අපිට දැනුවත් කරන්න කවුරුත් හිටියෙත් නැහැ. දන්නේ කිව්වේ නැද්ද දන්නෙත් නැහැ. අපි ඒක කරා. හැබැයි අපි ඒ වැරද්ද නිවැරදි කරා. අපි ආයේ රෙකෝඩින් එක කරා. අපි වෙන ගීත ඇතුළත් කරලා ඒ ගීතය අහක කරලා අපි ඇල්බම් එක කරා. අද මට තේරෙන අද දවස මෙහෙම ඉෂ්ට වෙන්න ඒකට සෑම හේතු කාරණාවක්ම අද අපිට ඉවහල් වුණා කියන එක මට මතක් කරන්න ඕනේ. ඉතින් මම කැමතියි මෙතනින් යට මේ පියවර ඇවිල්ලා අපිට මේ මීරියන්ස් ලට මේ සින්දු කියන්න ලැබුණේ ඒක නෙමෙයි ලොකුම වැදගත්කම මෙතන තියෙන. මේ රටේ තවත් ප්‍රවීණ ගායන ශිල්පීන් රසක් ඉන්නවා. ඉතින් මේ අයගේ ගීත පවා නවකයෝ අරගෙන ගීත ගායනා කරනවා නම් ඒකට එන්න ඕන ක්‍රමයක් සහ විදියක් තියෙනවා. ඉතින් ඒ දේවල් එලෙස විය යුතුයි කියන මතය මම අදට ඉන්නවා. ඉතින් මේක හොඳ පාඩමක් අපෙන් පසු පරපුරටත්. මොකද මගේ සින්දු කවුරු හරි හොරෙන් ගත්තොත් මම මාත් ලෙඩේ අදිනවම තමයි. කූල් ඩ්‍රින්ක් එක දීලා එහෙමද? කූල් ඩ්‍රින්ක් එක දීලා කන්න බොන්නත් දීලා තමයි මම බලන්නේ. රයිට්. කෙසේ හෝ අන්න ඕක තමයි ඒ අතීතයේ සිදුවීම. ශ්‍රී ලංකාවට පොඩ්ඩක් මතක ඇති අතීතයේ චුට්ටක්. මේ ලංගීතයේ තෝරගත්තේ බොහොම වෙනස් පැත්තකට. ජෑස් සංගීතයට පොඩ්ඩක් කිට්ටු කරලා අපි මේ සංගීත රටාව නිර්මාණය කරා. ඒ ආරය අරගෙන තියෙනවා. අපි අහලා බලමු. ගෙනෙන ඔබ කවුරුන්ද අලුත් සිහින යන් මට නැතිද සුපුරුදු එක සිහිනෙම දැකලා සිතේ සතුට මගේ ඇතමැකිලා වෙහෙසා මම යහනට ආවිත දෙනෙත් වැසීයයි නොදැනී මාහත් සිසිලක් දැනේ මට ඒ මොහොතේ සුපුරුදු සිහිනය සිතේ සිහින ගෙනෙන ඔබ කවුරුන්ද අලුත් සිහිනයක් මට නැතිද සුපුරුදු එක සිහිනෙම දැකලා සිතේ සතුට මගේ ඇතමැකිලා පැහැදිලි නැති එක රුවක් ඇතේ සිහිනෙන් දැකුමට පැතුම් සිතේ සිහිනෙන් ඒරුව දැකගන්න තවත් වරක් අවසර දෙන්න සිහින ගෙනෙන ඔබ කවුරුන්ද අලුත් සිහින මට නැති සුපුරුදු එක සිහිනෙම දැකලා සිතේ සතුට මගේ ඇතමැකිලා ඊළඟට අපි රණ සුජ්ජවර්ධනේ ගාර සොඳුරු රිද්මය එකට අතුරන්න අමුණන්න සූදානම් වෙන්නේ. අපිට පුළුවන් මේ ගීපෙල එකට ගායනා කරන්න ගීත හතරක් පහක් විතර. ඔව් හොඳයි. නැවතත් අපි රණස් ගී සමග මීරියන්ස් අපි ආව වෙනම මෙන්න ගීත රසක් එකට එකතු කරලා මෙන්න මෙහෙම අපි ගන්න ගීත අපිත් එකතු වෙමු කට්ටියම. දන්නයි අපිත් එක ගාන කරන්න සීළු දෙනා සම්බන්ධ මේ ඔබේ ප්‍රසංගය බවට පත් කරගන්න. කලමාලාගෙන මගේ කුඩා පුතුටයි පුතුමාලිගාවෙන් මාගෙන පැතුම් මගේ පුතුටයි කිරිමූද කලමාලාගෙන මගේ කුඩා පුතුටයි පුතුමාලිගාවෙන් මාගෙන පැතුම් මගේ පුතුටයි තාත්තගේ සිතේ පැතුම් පිරී ඇතේ අම්මගේ සිතේ සෙනේ පිරී ඇතේ ඔබේ කුඩා නෙතේ කැලුම් බැලුම් පුතේ සදා අපේ සිතේ රැඳෙයි ඉබේ පුතේ බමර කුසේ සිතට ඔබ එනවා කිරණසේ හිරුගේ අද සිනාසෙනවා ඔබ සිනාසෙනවා මලට බමර කුසේ සිතට ඔබ එනවා කිරණසේ හිරුගේ අද සිනාසෙනවා ඔබ සිනාසෙනවා දුකින් සිත මැලවි සිටින මොහොතකදී ඔබ ගැනයි සිතුවේ ඉරේ දුක පහවි දැත සවිය ගන්නේ ඔරුව පැදලා යන්නේ බෙරල දුර පෙනෙන්නේ අපි මාළු බාලා එන්නේ දැතේ සවිය ගන්නේ ඔරුව පැදලා යන්නේ පෙරල දුර පෙනෙන්නේ අපි මාළු බාලා එන්නේ මුහුදු රැල්ල ඔස්සේ බොරුවක් පැද යනවෝ නිම්වලල්ල ඔස්සේ අපි ගෑවි ගෑවි යනවෝ ඈත දියම සොයලා ඉව කරමින් යනවෝ ඈත මෑත දැලලා අපි මාළු බාලා එනවෝ ඈත මෑත දැලලා අපි මාළු බාලා එනවෝ මාගේ වියෝලේ ඈ කල්පනා කෙරුවා ඈගේ මුවේ නෑ දැන් සිනා මගේ යයි පැතුවේ සිනී විදි කියන්නේ සිනාසි හඳාලා වෙන්ගුනේ කතාවල් නිවිලා නැසීලා ගියා සඳයි තාරකාවයි ඉරයි නිල් බලාවයි මෙලෝකෙන් මැටීලා ගියා පළමු වතාවට ගී පද පෙළියකට ගායකයෝ රසක් කියෙන්නේ පුළුවන් නම් හොයාගන්න කවුද කියන්නේ කියලා. අතර පද පෙළිය කිව්වොත් මේ එක එක වචනෙම වචනෙට ගායකයෝ. ඔව් ඉලී. වචන එක වචනෙට එක ගායකයෝ. පෙළියකට නෙමෙයි. අපි අපේ පොඩි උත්සාහයක්. ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ මොකක් කියලාද දන්නේ එහි ගියෙත් නෑනේ ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ මොකක් කියලාද දන්නේ එහි ගියෙත් නෑනේ පහල කුඹුරේ නිල් ගොයම් දැන් හරිම සරුසාරයි වැසි වැටි වැවුලින් පිරීලා හරිම සිරියාවයි තවත් ආරංචි ගොඩයි කියන්නට ලැජ්ජයි ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ මොකක් කියලාද දන්නේ එහෙ ගියෙත් නෑ අය සතුටින් සිටින්නේ මල්ලි දැක ගන්නයි කාලෙකින් මෙහි ආවේ නෑනේ වැඩක් වැඩි වෙන්නයි ළඟදී එනවා නම් හොඳයි නිවාඩුව දැන් දැන් ළඟයි ගමෙන් ලියුමක් ඇවිල්ලා අතුකගෙන් වාගේ මොකක් කියලාද දන්නේ එහෙ ගියෙත් නෑනේ ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ මොකක් කියලාද දන්නේ එහෙ ගියෙත් නෑනේ Thank you very much. Thank you. Want to see you. Varu saavak vehla Nip apge bendunu dini Ubai mamai ලද ඒ සුදුරු දිනේ වරුසාවක් වැහැලා නිත අපගේ දැඳුළු දිනේ ඔබයි මමයි ජීවිතේ සුරයක් ලද ඒ සුදුරු රුසාවක් බැහැලා නිත අපගේ බැඳුනු දිනේ ඔබයි මමයි ජීවිතේ සුවයක් ලද ඒ සුදුරු දිනේ බැඳුරු එදා ඔබගේ සිත ආදරෙන් බැඳී තිබුණා වරුසාවක් මාවතේ සෙනෙහස හඳුනයි ජීවිතේ වරුසාවක් වැහැලා නිත අපගේ බැඳුරු දිනේ ඔබයි මමයි ජීවිතේ සුවයක් ලද ඒ සුඳුරු දිනේ වරුසාවක් වැහැලා නිත අපගේ බැඳුරු දිනේ ඔබයි මමයි ජීවිතයේ සුවයක් ලද ඒ සුඳුරු දින මුතු වරුසාවක් බැලලා ගොස්තුරි අවියාම දිලිපගේ හරි මේ ගීතයත් නලින් අපි ආරේ පොඩක් වෙනස් කරා පොඩක් මතන්නේ ශිවන්තර තමයි මේකේ මුල් තැන හිමි වෙන්නේ ශිවන්තර තමයි මේ ගීතේ මේ විදිහට අරේන්ජ් කරේ මේ ගීතේ අපි අත ගහන්නේ නැහැ නෑ අත්වසෙ මේ ආරේ වෙනස් වෙන්නේ හේතුනේ මට ගිටාර් ගහන්න chance එකක් දෙන්නේ නැද්ද කියන ප්‍රශ්නේ ආවනේ එහෙනම් ඒ අවස්ථාව උදා කරලා දෙන්න තමයි ශිවන්තට ශිවන්තගේ වැඩ පෙන්නන්න හොඳ වෙලාව මේක අපි ආව සීල දෙනා මිත්‍රෝනි දිලිප ගාන කරනවා ශිවන්ත වර ගාන්න කප්පුඩියක් තැන්කියු රෑ තාරකාවෝ බැලුවා එබි කිමදෝ නුවන් ඔබගේ කඳුලින් පෙගී ඊයේ දවාලේ අපගේ ලොවේ ආශා ගඟුල් යාවුනා රෑ තාරකාවෝ බැලුවා එබි දෝනුවන් ඔබගේ කඳුලින් පෙගී ඊයේ දවාලේ අපගේ ලොවේ ආශා ගඟුල් යාවුනා කඳුලල් සලාලා නොහඬන් ලදේ මම මයිකෙදාහෝ ඔය දැත ගන්නේ ආශා විශාලයි ඉවසීම හීනයි දෙදෙනා කෙනෙක් වී විලුනායි බේ රෑ තාරකාවෝ බැලුවා එබි කිමදුනුවන් ඔබගේ කඳුලින් පෙගී ඊයේ දවාලේ අපගේ ලොවේ ආශා ගඟුල් යාවුනා බොහොම ස්තුතියි. Thank you. මේ කරන් සුජීර වර්ධනන් ඉතාත් සුඳුරු ගීතයක් අපි අහලා බලමු. මගේ සතුට ඔබ මිස නැත වෙන ලයේ සොඳුරු සිතුවිලි පිළිසුර එහාලු වේහි තනි වුණු අද දින සදා සිතමි සැනසෙන ඔබ ගැන රහස හදවත තුල දැවේ මලේ බඹරු එය දැයි පැවසුවේ සිනා දෙතොල සිහියට එන විලේ ඔබේ මුහුණ මට අමතක නොවේ මගේ සතුට ඔබ මිස නැත වෙන ලයේ සොඳුරු සිතුවිලි පිබිදුන එහාලු වේහි තනි වුණු අද දින සදා සිතමි සැනසෙන ඔබ ගැන සදා සොඳුරු සිතුවිලි සිත පුරා සඳේ සිසිල ගත සිත ඇත අරා එතේ රැඳුනු පැල්මෙහි නැත නුරා මගේ පැතුම එනු ඇත ඔබ කරා මගේ සතුට ඔබ මිස නැත වෙන ලයේ සොඳුරු සිතුවිලි පිබිදුන එහාලු වේහි තනි වුණු අද දින සදා සිතමි සැනසෙන ඔබ ගැන මගේ සතුට කිරි සුදුසේ ඇති ඇගිලු කෙල බැඳි මාලේ ඇගෙන තුදැලේ පිය කරුලීලේ කිරිසුදුසේ ඇති ඇගිලුලේ කෙල බැඳි මාලේ රස දෙන්නේ සිත පුංචි රිදවන්නේ පන්තියේ කිරි සුදුසේ ඇති ඇගිලූලි කෙල පැති මාලි සිතේ හිතේ ඉඩ දෙන්න බැරි දෝලියේ පන්තියේ කිරි සුදු සීලේ ඇති ඇගිලෝලි කෙල බැඳි මාලේ ඇගෙන තුදැලේ පිය කරුලීලේ සුදුසේ ඇති ඇගිලෝලේ කෙල බැඳි මාලේ විශ්වාස කරගන්න බැරි වූ නිසා කකියයි මගේ මනස හිද වූ නිසා කම් නෑ ඉතින් දෙහද වෙන්නු නිසා නාමලායේ පිපුණා නෑ මං ආයේ විමසන්නේ ගත දෙක සනසාලා මගෙන් වෙන් වීලා කෙනෙක් සනසාලා මගේ පාමුල වැඳ වැටිලා ඔබ කීවත් නෑ කියලා නෑ මං ආයේ පිළිගන්නේ නාමල් ආයේ පිපුණාවේ සැප දෙක මගේ ජීවේ දරන්නට ආවේ ඔබයි සැනසුවේ මගේ ආදර සිහිනය වී ඔබගේ රුව ඇත පොද වී නෑ මං ආයේ විමසන්නේ නාමල් ආයේ පිපුණාවේ මන් වෙලා සැමට ඔබ කී කතා විශ්වාස කරගන්න බැරි වූ නිසා අකියයි මගේ මනස විද වූ නිසා කම් නෑ ඉතින් දෙහද වෙන් වූ නිසා නාමල්ලායි විපුණා Thank you. ඒ දවියෝ මේ ලස්සන සුන්දර ගීතයක් සිළු දනාට එකතු වෙන්න පුළුවන් අත්පුඩියෙන් හැර ගමන්නේ වචන දන්නවනම් ලස්සන ගායනා කරමු මේ ඔබගේ ගීත අපි මෙන්න මෙහෙම ඔබ කැමති ගීත අපි ගායනා කරනවා මෙන්න මෙහෙම සලා උකුළු තලා රඟන ලියන් බලා මෙත් පිගුමත් වෙලා සුරගන වෙස්වලා සලා උකුළු තලා රඟන ලියන් බලා මෙත් පිගුමත් වෙලා රහස කිමා තිසර පටින් ලැමා කියන රහස කිමා සැලෙන මෙවුල් තමා කිසිතුරු නැත නිමා සැලෙන මෙවුල් තමා කිසිතුරු නැත නිමා සුරගන වෙස්වලා සලා උකුළු තලා රඟන ලියන් බලා මෙත් පිඟුමත් වෙලා රසයට මං බලා ගඳ මඩ මත් කළා රසයට මං බලා ගඳ මඩ මත් කළා සුරගන විස්වලා සලා උකුළු තලා රඟන ලියන් බලා පිපිඟු මත් වෙලා සුරගන විස්වලා සලා උකුළු තලා රඟන ලියන් බලා පිපිඟු මත් වෙලා මාලිනී කියන වැඩිම කාල වේලාවක් ඔය කළ ගීතයක් මේක. හැබැයි මේ ගීතය ඉතාමත් මනරම් ගීතයක් අදත් ඇහෙන ඒ ගීතේ තමයි මාලිනී. අර ඉකුත් ගීතය රචනා කළේ කේඩිකේ ධර්මවර්ධන. ඒකත් කියන්න ඕන විශේෂයෙන්. මොකද ඒකේ වන්නම් තාලයට කොහොමද බටහිර සංගීතය මුසු කරන්නේ කියන එකත් රැනස් විජේවාදනයන් එදා කියලා දී වන්නම් තාලට පොඩි අරුතක් සුභාෂ එකතු කරා ගීතය මුල. තපුඩක් මට ඒක පොඩ වාදනය කරලා පෙන්නන්න පුළුවන්. ඉස්සෙල්ලා ගීතේ ආරම්භය හරිද? මේ ගීතේ අතර ඔය පදය සිංහල පෙර පදවල බොහොම අපූර්ව තින්ගි තංගි රක් දුඩ දංගි දුඩ දින්ගි තක්. ඒක යම හරිද මන්ද? හොඳයි නැවතත් ඔබට අවස්ථාව. මාලිනී මාලිනී ගීතය ගන්න නැවතත් තරන්ස්ගේ ආදරවන්තෙක් බොම ප්‍රේමාන්විත රසිකෙක් ඔහුට අපි අවස්ථාව දෙන්න ගීත ගානා කරන්න අපි හල් බලමු. මාලිනියේ මාලිනියේ මාලිනියේ ලාලනියේ රස්තහරක්වි ඔබ එන්නේ මෙත්තල්වාමව ඉවත වැලුවිට මල් කැකුලක්වි ඉනැහෙන්නේ වැඩිපොරසිං මාලිනියේ මාලිනියේ මාලිනියේ මාලාලනියේ එනමුත් කෙසේමා තනි වූ මොහොතක සිතුවිල්ලක් වී ඔබ එන්නේ මාලිනියේ කාලේමා දිනෙත් වැසු විට සිහිනක දැවමි ඔබ එන්නේ යක පද මැද අනි වූ මොහොතක අනුවක් වී සමනට එන්නේ මාලිනියේ මාලිනියේ මාලිනියේ මාලාලනියේ මාලිනියේ මාලිනියේ මාලිනියේ මාලාලනියේ කැලුම් කීප කතාව හරියටම හරි මේ ගීතේ පද රචනය වගේම තමයි. දැන් මේ ඔබ අසපු ගීතත් සමග බලන්න මේ ගීතය අනිත් ගීතවලට පොඩක් කාලෙන් වැඩි. ඒකත් ඒ ගීතේට එලෙසම ඒ අවස්ථාව ලැබිලා තියෙනවා ගීතේ පොඩක් දික් වෙන්න ඒ පද රචනාවේ හැටියට. දැන් ඉතින් එමනම් මෙන්න ඔබටත් මටත් මතක තියෙන තවත් සුන්දර අතීතයකට යනවා. ක්ලරන්ස් අයියත් මේ කාලේ පහු කරලා ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි මෙවැනි ගීත ඔහු නිර්මාණය කරලා තියෙන්නේ. ශ්‍රීකාන්ත අයියා, ඔයා ඉන්න උන උඩට ප්ලීස් කම්. රයිට්. කොහොම නිර්මාණකරුවද? ඇයි මෙහෙම හැංගිලා ඉන්නේ? එහෙම ඉඩ දෙන්න බෑ අපිට. දෙන්න උනා අපල සන්නාදයක්. හදන්න. වයින් දෙන්න මෙතන. ඔයාට පොඩ්ඩක් අතීතය මතක් කරලා දෙන්න අපි යන්නේ. දැන් මෙහෙම ඉද්දි ඔයාලා දැන් ශී කල්පනා කරගෙන බලයි අපි ගායනා කරද්දි මෙයාගේ මූණෙන් බලන්න පුළුවන් මුළු අතීතයම. හරියට හරි මට මේ මුල් ඉඳලා මේක මතක් වුණා. පිටිපස්සේ රූපයක් දැල්ලා තියෙනවා. ශීලා ඉස්සරහා ඉන්නවා. ඒක මතක් වෙන්නේ නැද්ද? අපේ වීදියේ කොණ කියලා මතක් වෙනවා. මට අදාහ ගන්න බෑ මේ අපි දමිකුරුප මහත්මයා කරපු වැඩේ. නලින් ප්‍රේමක අති විශිෂ්ට මේරියන් සමග මේ කරපු යලිපෙදීව අමතක වෙලා නෑ. ක්ලරන්ස් කාටවත් කොහොම අමතක වෙන්නේ නෑ. අමතක වෙලා තියෙන මොහොතකට හරි නැවත ඔබතුමායි ගොඩ ගත්තා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අපි ආමු අපි ගායනා කරමු. ශ්‍රීගන්තය රැඳී සිටින්න ඕන අපිත් එක්ක මේ ගීත ඉවරනකම්. රයිට්. ඕකේ. තවත් වරක් තවත් වරක් මට පාසල් යන්නට ලැබුණොත් මම යනවා. සඳක් බැස ගියා අවර ගිරේ ඉරක් උදා කරලා. මටත් ලොවක් තිබුණා මතකයි මම ඉනිසි කරලා. දෙලුම් මල් දෙවැට දිගේ පාසල් ගිය කාලේ මල් වගේ සිනාසුණු කෙල්ලන්වා මතකයි මගේ බාලේ. ලද විටදී අපි දුව පැන ඇවිදිනවා. ගණන් තමයි මගේ සිතට වරේ විතරම වරදිනවා. ගමේ පාසලේ වැඩට අපි පෙරමුණගෙන යනවා. තවත් වරක් මට පාසල් යන්නට ලැබුණොත් මම යනවා. ඉමක් පොනක් නැති අහස රස වගේ කිලිලොල් දිවිය මගේ මලක් පිපී සුවඳින් පිරුණාස් උහුලේ සිනහමැවි දුකක් සිතේ දැනුනේ නෑ මාහත් අද මට දැනෙන් වගේ තවත් වරක් මත පාසල් යන්නට ලැබුණොත් හරිම අගේ එළුම් මල් පිපුරු දෙවැට දිගේ පාසල් ගිය කාලේ මල් වගේ සිනාසුණු කෙල්ලන්ලා මතකයි මගේ පාලේ මල් වගේ සිනාසුණු කෙල්ලන්ලා මතකයි මගේ බාලේ පොඩි කාලේ. Thank you, thank you, thank you, thank you so much. Denno da prasanna adayak Sri Kandayana. Okay, right. Hodai. Right. අදයි මම හිතන බොහොම සුන්දර අතීතයක් අපිට ලොකු ගැම්මක් හිතට ආවා ශ්‍රීකාන්තය පවසපු යම් යම් වචන වලින්. ඉතින් අත් වශයෙන්ම අපි මේ ක්ලරන්ස් විජේවර්ධනන්ගේ ජීවිත කතාවෙන් මෙතන එහාට කතාවෙත් අපි යම් කිසි දෙනක පොඩි හවුල්කාර වීම අපිට ලොකු සතුටක්. රයිට් එමනම් අපි මීළඟට එකතු වෙනවා තවත් ලස්සන සුන්දර ගීතයක් එක්ක. හෙක්ටර් ඩයස් ලෑස්ති ගීත ගානක් රතු මගේ ළඟට ඇවිල්ලා ආයෙත් නලාව අරගෙන අන්න මැක්කා වගේ මැක්කෙක් වගේ හරි පොඩි චාන්ස් එකක් රයිට් ඕකේ අපි ආවේ නම් මේ ලස්සන සුන්දර ගීතය කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත සිනා බිඳක් මට දෙන්නට සිත දීලා නැත කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත සිනා බිඳක් මට දෙන්නට සිත දීලා නැත ඔබ සිනාසෙන්න නෑ දන්නේ පියාඹන්න සැරසෙන්නේ අහංකාර බැල්ම කොයින්ද සිනාසෙන්න නෑ දන්නේ තියාඹන්න සැරසෙන්නේ අහංකාර බැල්ම කොයින්දෝ ඇලයුරේ උරුපානේ වැඩ අයිනේ අඩිපාරේ මා දැකලා හැම වාරේ ආහා ඇයි රවන්නේ මා දිහාද පෙම් කරන්න අපි එපාද දැන් කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත සිනා බිඳක් මට දෙන්නට සිත දීලා නැත කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත සිනා බිඳක් මට දෙන්නට සිත දීලා නැත ඔබ සිනාසෙන්න නෑ දන්නේ තියාඹන්න සැරසෙන්නේ අහංකාර බැල්ම කොයින්දෝ ඔබ සිනාසෙන්න නෑ දන්නේ තියාඹන්න සැරසෙන්නේ අහංකාර බැල්ම කොයින්දෝ යන තාලේ නාම දුරයි මගේ කාලේ ආහා තරහ ගන්නෙ පවුනොවේද ඇයි රවන්නේ අපි එපාද දැන් කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත සිනා බිඳක් මට දෙන්නට සිත දීලා නැත කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත සිනා බිඳක් මට දෙන්නට සිත දීලා නැත ඔබ සිනා සෙන්න නෑ දන්නේ පියාඹන්න සැරසෙන්නේ අහංකාර බැල්ම කොයින්දෝ ඔබ සිනා සෙන්න නෑ දන්නේ පියාඹන්න සැරසෙන්නේ අහංකාර බැල්ම කොයින්දෝ මේ රණස් විජයවර්ධනයන් ජීවත් කරවන්නට අපි තැත් කළ තැත පිළිබඳව තීරණය කරන්න ඕන ඔබ විශේෂයෙන්ම ඊට පෙර ආතු අපි නැවත වතාවක් අපගේ කෘතවේදීත්වය පිරිනැමිය යුතුයි විශේෂයෙන්ම රණස් විජයවර්ධනයන්ගේ ශීලා විජයවර්ධනයන්ට සිරිහෙට්ටි ආරච්චි මහත්මයාට මේ තත්ත්වය ඔබට පිරිනමන්නට අපමණ වෙහෙස දැරූ තව කෙනෙක් ඉන්නවා ඒ තමයි රණස් විජයවර්ධනයන් සමග බෙහෙවින් කිට්ටුවන්තයෙක් වූ දමයන්ත කුරුප්පු DK ප්‍රමෝෂන්ස් ඔහුට විශේෂ අපි අතුල සනාදයක් පිරිනමිය යුතු ඔහුගේ ඒ උත්සාහය නොවන්නට මේ අවස්ථාව අපිට ලැබෙන්නේ නැහැ. අතපසෙ මාතීත ගැන මෙච්චර කතා කරන්නේ අපිට අද රාත්‍රියේ හදවතේ දුකක් තියෙනවා ඔව් නැති එක පිළිබඳව. ඉතින් අපි මේ මතක් කර කර අතීතය අද වර්තමාන ජීවත් කරන්න උත්සාහ කරන්න යන්නේ නිසායි. ඉතින් මේ ප්‍රසංගය මේ ආකාරයෙන් මෙලෙස සාර්ථක කරගන්න වටා පිටාවේ ගොඩක් අය හිටියා. ඉතින් අද මම මේ මොහොතේදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ නැවතත් දමයන්ත බඩගොඩක් ස්තුති ඔබ ලබා දුන් අවස්ථාවට. ඔබ නැත්තම් මේ අපි ඔබට අත්පොසනාදයක් ලබා දෙමු විශේෂයෙන්ම නැවත වතාවක්. එක්කම ශීලක්කේ ඔබටත් අපි නැවතත් ස්තුතිවන්ත වෙනවා. මේ ගීත ස්වල්පය මෙලෙස ගාන අපේ ආත්ම තෘප්තිය වෙනුවෙන් අපි තෝරාගත්ත ගීත කීපයක්. මෙතන අපි මුලින්ම අපි සතුටු නා කියන එක අපි ඔබට පවසනවා. මෙතන ඉන්න අය සතුටු වුණාද නැද්ද කියන එක ඔබට බාරයි. අපි උපරිම හරිය අපි එවැනි කටයුතු කරේ. ඉතින් ඔබටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා ක්ලැරන්ස් අය වෙනුවෙන් මේ අවස්ථාව අපට ලබා දුන්නට. එක්කම මේ ප්‍රසංගයේ පිටපස්ස සිටින මගේ දෑවර සහෝදරයා මලින්ද ලෝ යම් යම් අවස්ථාවල ඔබ ගැන මතක් කරන්න මට කල්පනාවක් තිබුණේ නැහැ. සමහර අවස්ථාවලදී ඔබ නිහඬ සේවයක් කරන පුද්ගලෙක්. ඔබ නිසා මේරියන්ස්ලටත් ලොකු සාර්ථකත්වයක් ලැබිලා තියෙනවා. ඒ ඔබගේ වික්‍රම නිසා. වලින්ද ගොඩක් ස්තුති. and එකම මේ කරුත් පිට පස්සේ බොහොම නිතර දෙවිලේ මගෙන් බැනුම් අහන මගේ දෑවර මල්ලි මගේ කලමනාකරු මැනේජර් ඔබටත් ගොඩක් ස්තුති. thank you නලු. right. ඉතින් එවනම් අපි අවසන් කිරීමට පෙර තව එක දෙයක් කරන්න ඉඩ දෙනවාද? මම මේ පැත්තෙන් පටන් ගන්නම්. මේ පැත්තෙන් පටන් ගන්නම් මගේ සංගීත කණ්ඩායමේ ශිල්පින හඳුන්ලා දෙනවා. මధుරංග piano and melodica වාදනින් ඉස්සරට වඩා ගොඩක් ලස්සන වෙලා කොල්ලා සද්දේ චාන්ස් කඳ බඩගේ කඳත් නෑ වඩත් නෑ. එතකොට සුභාෂ් පුණ්‍යසෝම drums වාදනින් බෑන්ඩ් එකේ උසම පුද්ගලයා දිලීප. thank you so much dilipa le nagide banagide api da api dakka usse dakka right edagada me patting clarence vijayawardhan mahatmayata behavin aadare karana charithayak chaminda silva bass guitar vadaka classical guitar vadaka me 12 string and 16 thaw monada thaw thiyanal string hoppers string hoppers Juan Fernando what's happening doing Kumar ready karagattane sindu sindu kiwa kala kar kiwa re Juan Fernando what's happening doing Hector Dias saxophone vadaka thank you Mali මේ කතාවේ වටිනාම පුද්ගලයා ඔබයි. මොකද ඔබනේ ඔහු සමග කටයුතු කරපු කෙනා. ක්ලැරන්ස් අයියත් එක්ක රෙකෝඩින් එකක් ප්ලේ කළා. ඒ අතීතේ ලොකු සම්බන්ධකමක් තියෙන කෙනෙක්. ප්‍රසන්න රෝසා. හොඳත් ප්‍රසන්න. right. ඉතින් මේ තමයි සංගීත කණ්ඩායම. දැන් කිසුදී අපි අවසානයට යන්න පෙර මේ ගීත ටිකක් අහමුද? අපි ආමු ලස්සන ගීත රසක් එකතු කර අවසානයේ රෝසා ගීත කීයක් තියෙනවද මෙතන? ඔව් ගීත පහක්. ඔබට මම හිතන්නේ අපි ආරාධනය කරමු. ගායන්න පුළුවන් මේ සෑම ගීතයක්ම ඔබ දන්න ගීත. අනිවාර්යයෙන්ම ඔබ දන්න ගීත. කරුණාකරලා අපත් එක්ක හඬ නගලා සද්දි දාලා ක්ලරන්ස් විජේවර්ධනන්ට ගෞරවයක් ඔබගේ හදවතේ තියෙනවා නම් කෑ ගහලා කියමු අපි. වලාවන් පාවුනාවේ වැල්ලේ මා තනියුවෙලේ ඇ එන්නේදෝ මග එන්නේදෝ සිතෙහි නම් සැකයක් ඇතේ සැන්දෑ වලාවන් පාවුනාවේ වැල්ලේ මා තනියුවෙලේ ඇ එන්නේදෝ මග එන්නේදෝ සිතෙහි නම් සැකයක් ඇතේ සුම ඇවි නිරතුරු හමුවන්නේ කොහෙද යලි පැතුමන් මාගේ සිඳ විඳ දාලා ඉන්නේ ඇයි මීරේ දිමනේ විසිතුරු පවසා මෙත්තලියෙන් පොරතුරු විමසා පිය වදනේ සනුවත දවටා සැනසිල්ලේ උණුසුම ගවතා ඔබ නලවන්නම් මම ඔබ සනසන්නම් ඔබ නලවන්නම් මම ඔබ සනසන්නම් නොමියන සුළු ආදරයක කතා කියන්නම් මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා දමරේ පායලා කරු දෙකක් වෙලා දී දුන්නක සංගවලා දෙතොල් රතසලා ඔබ මගේ මුළු ජීවිතයේ රඟ හලක් කළා මුව හසරලි සාගරයේ මුතු වැලක් වෙලා දමරේ පායලා කරු දෙකක් වෙලා දී දුන්නක සංගවලා දෙතොල් රතසලා ඔබ මගේ මුළු ජීවිතයේ රඟ හලක් කළා ඇල්හෙනේ වැරකලා කල්යන්නේ නිදි මරලා ඇල්හෙනේ කල්රකලා කල්යන්නේ නිදි මරලා සුදුමැණිකේ ගැන සිදලා මම එන්නේ මග බලලා සුදුමැණිකේ මගේ මැණිකේ අලිය මහිරු එළිය වටේ කුළු මල්ලද තිබුණා මගේ හදවත දැනුණා තව එවන්දි නැතැයි සිතින්නේ සුදු මැණිකේ මගේ මැණිකේ අලුයම හිරු එළිය වගේ කුළු මල්ලද තිබුණා මගේ හදවත දැනුණා තව එවන්දි නැතැයි සිතින්නේ මල් කැකුළු පිපි රතු පාටින් වැසී ගියා මට මතකයි කෝල් හඬයි අවුරුද්දයි ඔබේ සිනහඳින් පිරී ගියා වගේ සඳපානේ ගමන් යන්න සබඳ කුදුරා කියන් ඔබ එනකම් බලන් ඉන්නකෝ සඳ නැතිදා කතා වෙන්න මගේ පාළුව මකා ගන්න පිදුරෙක් මා සොයා ගන්නකෝ සඳපානේ ගමන් යන්න සපනට කුඹරා කියන් ඔබ එනකම් බලන් ඉන්නදෝ සඳ නැතිදා කතා වෙන්න මගේ පාළුව මකා ගන්න පිදුරෙක් මා සොයා ගන්නදෝ මල් හැලුණත් මට කමක් නෑ ඔබ මාළඟ සිටිනවා නම් කමක් නෑ කමක් නෑ කමක් නෑ සඳගිලුණත් හිරුගිලුණත් මට කමක් නෑ තරු වැටුණත් මල් හැලුණත් මට කමක් නෑ ඔබ මාළඟ සිටිනවා නම් කමක් නෑ කමක් නෑ කමක් නෑ සොයා බලන පැයි දවස ගෙවා සිහිනරේ ඔබව සොයා බලන පැයි මට සිතුනා ඔබට ප්‍රියේ කියන්නේ මී රහස ලයි සඳගිලුණත් හිරුගිලුණත් මට කමක් නෑ තරු වැටුණත් මල් හැලුණත් මට කමක් නෑ ඔබ මාළඟ සිටිනවා නම් කමක් නෑ කමක් නෑ කමක් නෑ සිදුකක් සිතේ සීතල පවන් වැදේ හිරිමල් යොවුන් විලාසේ සෑසින් හොරෙක් වගේ ආදර හැඟුම් මැවේ සමනල ගමන් ලතාවේ සැනකෙලියේ සඳ එළියේ දිංතු ලතාවයි සිලිසිලියේ සියු මැලියේ උමරි හිනාවයි උමරි හිනාවයි උමරි හිනාවයි සැනකෙලියේ සඳ එළියේ දිංතු ලතාවයි බඹු කොට ඇතේ ඉරණ මසිනාසුනේ කාගෙද කවුද දන්නේ ජීවන ගමන් මගේ මාවත වෙනස් නොවේ අත රැවිනෝද වන්නේ සැනකෙලියේ සඳ එළියේ තිබුදු ලතාවයි සිලිසිලියේ සිව් වැලියේ උමරි හිනාවයි උමරි හිනාවයි උමරි හිනාවයි සැනකෙලියේ සඳ එළියේ තිබුදු ලතාවයි සන්තෝසයි ස්තුතියි සියලු දෙනාටම Thank you.